චෛතසිකයක් මත තමන්ගේ සිය සම්පූර්ණයෙන් පවතිනවා නම් ඒක තුළ කිසිම මොහතක කෙලෙසයක් නිර්මාණය වෙන්න බෑ. සිය පවතින සිතක් ආර්ය සිතක්, සම්මා සිතක්, සම්මා සති සිතක්. සම්මා සති සිත තුළ කවදාවත් මිත්‍යා සිතක් ඇති වෙන්න බෑ. මිත්‍යා සති සිතක් නිර්මාණය වෙන්න බෑ. ඒ කියන්නේ ලෝභ දේශ මොහ හැදෙන්න බෑ. තමන්ගේ සිත සම්පූර්ණයෙන්ම සියෙන් නැත්තම් ඒක සම්මා සතිසිතක් නෙමෙයි නං ඒක තුල පවතින අඩසිය නිසා ඕනම වෙලාවක කෙලෙසයක් ඇති වෙන්න පුළුවන්. මිත්‍යාව කට ගන්න පුළුවන්. ඒ අට ගන්න පුළුවන් කියන ඒ ඇකියාව. එහෙම ඇකියාවක්, එහෙම මේ ක්‍රමවේදයක් එයා තුල පවතින නිසා, ඒ ඇකියාව ඒක තුලම නිර්මාණය වෙලා තියෙන නිසා එයාට සැකයක් පාළ වෙනවා. මේ මිත්‍යාවක් ඇති වෙන්න පුළුවන්ද, කෙලෙසක් ඇති වෙන්න පුළුවන්ද කියලා. ඒක ඇදෙන්නේ එයා තුලින් නෙමෙයි. එයාගේ සිත සම්පූර්ණ සියෙන් නැති නිසා ඒ අඩසියෙන් ඉන්න කෙනාටම සැකයක් ඇති වෙනවා. එයා තුලින්ම විශ්වාසයක් ඇති වෙනවා. මන් තුල කෙලෙස් සමහරට ඇති වෙන්න පුළුවන් නේද? ඇති වෙයිද කියලා එනවා. ඇයි? එයාගේ සිත සම්පූර්ණ සියෙන් පවතින්නේ නැහැ. සම්පූර්ණ සියෙන් පවතින කෙනෙක් ළඟට ගිහලා අන කෙලෙසේම කොහොමද ඇති වෙන්නේ? සම්පූර්ණ සියෙන් ඉන්නවනේ ඒක කෙලෙස් වෙන්නේ. හරියටම හරි. උන්වහන්සේට ආත්ම විශ්වාසය හොඳට තියෙනවා. ඒ සම්මා විශ්වාසය හොඳට ඇදිලා තිනවා. ඒක ඇදෙන්නේ නැහැ. ඇයි? සම්පූර්ණ සියෙන් තිනවා නම් ඒක කෙලෙස් ඇතෙන්න විදියක් නැහැ. සම්පූර්ණ සිය නැත්නම් එයාටම සැකයක් ඇති වෙනවා. ඒකට කියන්නේ විචිකිච්ඡාව කියලා. මිත්‍යා විචිකිච්ඡාව. එයාට සැකයක් තියෙන සමාර්ථ මේක කෙලෙසේකට ඇරෙයිද? මෙතන කෙලෙසයක් ඇයිද? මෙතනට මං අවුවේද කියලා එයා තුල මැනවා. ඇයි? 175ක් නම් එයාගේ 100 තියෙන 25ක් 80 තියෙනවනේ. ඒ 25 තුලින් ඒක නිර්මාණය වෙන්නේ. 80ක් නම් 100 තියෙන අර 20ක් තියෙනවනේ 80. ඒ 20ෙන් අරක නිර්මාණය වෙනවා. සැකේ පාලන ඕන වෙලාවක මේක එන්න පුළුවන් කියලා. මාර්ගඵල හතරක් තියෙනවා. සෝතාපන්න ශ්‍රාවකයා, සකෘදාගාමි ශ්‍රාවකයා වෙලා, අනාගාමි ශ්‍රාවකයා වෙලා රාහත් ශ්‍රාවකෙක් වෙනවා. හැබැයි සමහර කට එක වචනයක් කියනකොට එක පාටම රාහත් වෙනවනේ. දැන් එක පාටම රාහත් වෙනකොට එයා තුල සෝවාන් සකෘදාගාමි අනාගාමි නැද්ද? තියෙනවා. කොහොමද ඒක උනේ? දැන් යම්කිසි සිතවිල්ලක් දකින්නකොට ඒ සිතවිල්ල තුළ එයාට පේනවා මේ අනාගතේ මේක කෙලෙසක් වෙන්න පුළුවන්. දැන් මේක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අනාගතේ මේක මාන්නයක් වෙන්න පුළුවන් මට. ඇයි? මට මේම තේරෙනවනේ. මේම පේනවා, මේම හැයෙනවා, මේ වගේ මානසිකත්වයෙන් ඉන්න මේක තුළ උඩුමුකමක් වෙන්න පුළුවන්. මේකම මගේ ආහංකාරය වෙන්නත් පුළුවන්. මේකම මගේ මෝහය වෙන්නත් පුළුවන්. මේ නිසා මම මාන්නෙන් උද්දච්චකමෙන් ඉන්නත් ඉඩ. එනම් මේකම කෙලෙසයක් වෙයි කියලා හිතනකොට මෙයාට තේරෙනවා ඒකම කෙලෙස වෙන්නේ කොහමද? ඒක කෙලෙසයක් වෙයි කියලා දැන් මම දන්නවනේ. දැන් මම දැනගත්තට පස්සේ ඒක කෙලෙස වෙයිද? දැන් ඒ ආපෝ ඒ මිත්‍යාව කෙලෙසයක් වෙයි කියන ඒ විචිකිච්ඡාව දැනගත්තයි කියලා කියන දැන් විචිකිච්ඡාවක් තියනවද එතන? නෑ. ඒක තුල සැකේ දුරු කළා. අනාගතේ වෙයි කියලා හිතනවනේ බලාපොරොත්තු. දැන් එහෙම වෙන්න බෑ. ඒත් අනාගතේ වෙන බව දැනගත්තනේ. ඒ දැනගත්ත නිසා ඒක මත සිය පීඩවපු නිසා ඒකෙන පුතුජන ස්වභාවයේ සෝතාපන්න වෙලා අර අනාගතේට වෙන්න තියෙනක දැනගත් එකෙන් සකෘදාගාමී වෙනවා. දැන් තියෙන දේ දන්නවනම් සැකෙත් දැනගත්තනම් අනාගතේට වෙන්න තියෙන දේ දැනගත්තනම් දැන් කෙලෙසයක් ඇදෙන්න බෑනේ. ඒ ඒකින ස්ථිර භාවය තුළ අනාගාමී වෙනවා. සිතවිල්ල සිතවිල්ල විසින් නිරෝධ කරගෙන යා පිරිනිවන් පාන මට මොකවත් කරන්න දෙයක් නැහැ. මේ කියන දෙයට තුල මම 100න් හිටියාම හිතේ කියන කොට එයා rahat වෙනවා. දැන් මේකට තප්පර කීයක් ගියාද? විනාඩි භාගයයි ගියේ. අනාගතේ හේම එකක් වෙයි කියලා හිතෙනවා නම් එහෙම ඉතන සැකේ තියෙන තාකලයා සෝතාපන්නයි. එහෙම සැකයක් තියෙන හැබැයි මේ සැකයක් තියෙන බව දැනගත්තනේ මම. මේක අනාගතේ මාන්නේ වෙන්න පුළුවන්. ඒක මම දැනගත්තා. එහෙම දැනගත්තට පස්සේ මාන්නේ වෙන්නේ නැහැ. එයා සකෘදාගාමි වෙනවා. අබැයි ආ බුදුහාඳුරන්ට විරුද්ධව කතා කරන්නේ නැහැ. ආර්ය විරුන්ට කතා විරුද්ධව කතා කරන්නේ නැහැ. එයා ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය කවදාවත් සැක කරන්නේ නැහැ. හැබැයි අනිත් ඒවා සැක කරනවා නේද? අනිත් ඒවා සැක කරනවා. ඒ කියන්නේ යාතර සැකේ සම්පූර්ණයෙන් ගිහිල්ලා නැහැ. අර පිළිබඳව විතරයි ස්ථිරත්වය තියෙන. අනිත් ඒවා පිළිබඳව සැකයි යාට. අනිත් ඒවා පිළිබඳව සැකේ තියෙනවා. දැන් ආනන්දහාඳුර සෝතාපන්නයි. ආනන්දහාඳුර දන්නවා ඒකාන්ත වශයෙන් මේ මාර්ගය හරි. මේක තමයි නිවැරදි. මේක තුලින් ගියොත් අනිවාර්යෙන් පිරිනිවන. ආනන්දහාඳුරු මේක දන්නවා. දැන් ඒක දන්න හාඳුරු දැන් බුදුහාඳුරු ළඟට ගිහිල්ලා එක එක ඉල්ලීම් කරනවානේ. ප්‍රජාපතිගේ සිවුර පිළිගන්න කියනවා, අර දානෙට වඩින්න කියන. දැන් ආනන්දහාඳුරන්ට දැන් මේක තේරිලා නැහනේ. ස්ථිර වශයෙන්ම තථාගතයන් වහන්සේ පැවැත්මට වැඩ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ගන්න තීරණ වලට කිසිම ආයෝ හොදන්න දෙයක් නැහැ. ඒක හරියටම හරි. ඒක වෙනස් කරන්න කිසිම දෙයක් මේක වැටුන්නේ නැහනේ. හරියටම හරි මේක නිවන් මාර්ගය නේ බුදුහාමුදුර ගන්න තීරණත් හරියට හරි කියලා එන්න එපාය. ආයේ ඒක මොකවත් වෙනස් කරන්න දෙයක් නැහැ. ඒකත් හරියට හරි කියලා එන්න එපාය. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන් කියලා පොඩි සැකයක් තියෙනවා. ඒ නිසා කන්න ලව් කරනවා එතනට ගිහිල්ලා ඉන්නවා බලාගෙන ඕම ඉන්නවා අර 500ට ගත් එක 50ට දුන්න වෙරඳා වාගේ ඉන්නවා. එතන බුදුහාමුදුර පව් කියලා එතන තථාගතයන් වහන්සේ ගන්න තීරණ ඉතින් මේ අතීත අනාගත වර්තමාන තුනම බලලා ගන්න ඒකවත් මේ මනුස්සයාට තේන හරි හරි එන සිවුර ගේන්න කියනකෝ කියලා ඒක අනුමතක නැයි මේ මනුස්සයා ඉතින් මානසික වැටෙනවනේ. ඒතර මේක හරියටම හරි නිවන් මාර්ගය මේකෙන් පිරිනිවන් කියලා ස්ථිර වශයෙන් සැක නැතුව තේරිච්ච කෙනාට බුදුහාමුදුරන්ගේ තීරණත් කිසිම අඩුවක් නැහැ කියන එක තේරිලා තියෙනවද? ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ සාම සැකේ ගිහිලා නැහැ කියන එකනේ. සාම සැකේ තියෙනවා. අනාගාමි කෙන රාත් මාර්ගයට වැටුනම තමයි 98ක් යන්නේ. තව දෙකක් තියෙනවා. ඒක රාත්නම තමයි යන්නේ. මොකද ඒ සැකේ අනාගාමි කෙන රාත් මාර්ගයට වැටෙනවානේ. තවත් 102ක් තියෙනවා. මොකද ඒ පුංචි සැකේ. මම තාම රාත්තුන් නැහනේ කියන සැකේ තියෙනවා. ඕන් සැකේ. වෙන මොකවත් නැහැ. Taman තාම Nirodha Gaminittaටපත් උන්නේ නැහැ. ඒ කියන්නේ මේ Nirodha Samapatti මන් තුල නැහැ කියන සැකේ තියෙනවා. ඒ සැකේ එක ආවට පස්සේ නිරෝධ වෙන. එතකන් අර පුංචි සැකේ තියෙනවා. ලෝකේ වෙන මොකවත්ම නැහැ. රාත් මාර්ගයට වැටෙනවා කියන්නේ රාත්‍රියක් තමයි. එයා පිරිනිවන් පානවාමයි. ඵලෙන් තමයි පිරිනිවන් පාන්නේ. අනිවාර්යයෙන්ම එයා රාත් ස්වභාවයෙන්ම ඉන්නේ. ඒ නිසා කිසිම කෙලෙසය, ලෝභය, මෝහය මොකවත් නැහැ. සිතිවිලි වල පව නැහැ. හැබැයි එක සැකයක් තියෙනවා. මොකද ඒ විචිකිච්ඡාව? මන් තුළ තාම රාත් ඵලයේ නැහැ කියන එක තමන්ට සැකයක් තියෙනවා. නිකම්මත් යා විශ්වාස කරන්නේ නැහැ. ඒක මට තියෙනවා. ඇයි මට රාගෙ නැහැ, ලෝභෙ නැහැ, දේශෙ නැහැ. ඒ නිසා ඒක තියෙනවායි කියලා එයා විශ්වාස කරන්නේ නැහැ. එයාට සැකයක් තියෙනවා. පොඩි සියුම් සැකයක් පවතිනවා. ඒ සැකයෙන් තමයි අර 102. ඒකේ රාත් ඵලයේ ආවට පස්සේ ස්ථිර වශයෙන් දැන මට ඒක තියෙනවා. දැනගත්ත ගමන් ඒක නිරෝධ වෙලා යනවා. ඒ සැකේ අයින් වෙනවා.